ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැලහවත් වාසනාවන්ත පින්තුනි අජිත් මහත්මයා මරිකිනෝන ඇතුළු ඔබ හැම දෙනෙක්ම අද දින මේ විහාරස්ථානයේ කේන්දර කරගෙන ඊටම වටිනා කෘතවේ දීපින් කමක් සිදු කරලා නිවන් පැසේ අවස්ථාව විශේෂයෙන් සමානම නමින් මියගිය ආදරණීය දෙමෝපියන් ඇතුළු ඒ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සිදු කරපු පින්කමයි මේ තම ලස්සනට නිමාටපත් කළේ. ඉතින් මේ 2023 වර්ෂයේ නිග්මීමට ගතවීමට ආසන්න තියෙන මේ අවස්ථාවේදී ගත වෙන වර්ෂයේ වඩාත් මාර්ථවත් වෙන විදිහට මේ ලස්සන පින්කමෙන් මේ වසර නිමාටපත් කරන්න ඔබට අවස්ථාව ලැබීම ජීවිතේ භාගයක් කොට සලකන්නට. ඉතින් මේ ගත වෙච්ච වර්ෂයේ පුරාම ඔබ නොයෙක් විදිහකින් දහම් සිදු කළා. මේ විහාරස්ථානයේ නොඑක ආකාරයෙන් සිදු කළා වූ ධර්ම ප්‍රචාරක කටයුතු වලට ඔබ ශක්තිය ධෛර්යය දායකත්වය ලබා දුන්නා. ඉතින් ඒ හැම දෙයක් ගැනම හිතනකොට ඔබට ලොකු සතුටක් ඇති වෙන්නට පුළුවන්. පින්නතින අපේ ජීවිත අපි කොහොම හිටියත් මේ කාලය ගත වීම සිදු වෙනවා. ඒක අපට වළක්වන්න පුළුවන් කමක් නැහැ. කාලය ගත වෙනවා කියන්නේ අපි බියපත් වෙනවා කියන එක. අපි ටිකෙන් ටික දුර්වල වෙනවා කියන එක. ඒක අපට වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. නමුත් අනේ ගත වෙන කාලයට අපි උපරිම වටිනාකමක් ලබා දෙන්නට ඕන. ඒ උපරිම වටිනාකම ලබා දෙන්නේ අපි ධර්මයෙන්. ඒක අතකින් ධර්මයේ ඉගෙන ගන්න එක, ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න එක සහ ඒ ධර්මය ලෝකයේ බොහෝ දෙනෙකුට තව ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙන්නට කටයුතු කිරීම. ඉතින් මේක තමයි ඇත්තටම අපේ ජීවිතලෙන් අපි සිද්ධ වෙන්නට ඕන. ඉතින් අපේ ජීවිතයේ ටිකෙන් ටික වියපත් වෙනකොට අපේ ජීවිතය ගැනම හැරිලා ආමෝන්තින් අපේ ශරීරය පිළිබඳව හිතලා අනේ මගේ මේ ශරීරය පාවිච්චි කරලා මගේ ඇස් දෙක, මගේ කන් දෙක, මගේ දෑත, මගේ කටහඬ මේ මම පාවිච්චි කරලා ලෝකයට මේ උතුම් ධර්ම ගෙන යන්නට යම් ශක්තියක් ලබා දුන්න කියලා හිතනකොට ඇත්තටම තමන්ගේ ජීවිතේ ලොකු සතුටක් ඇති වෙනවා. අන්නේ සතුට විසින් අපේ කුසලයේ තවත් දිනු වෙනවා. ඉතින් ඒ ගැන හිතනකොට ඔබ හැම දිනාටම සතුටපත් වෙන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේලා සිදු කරන මේ ධර්ම ප්‍රචාර කටයුතු වලට ඔබ තමගේ දායකත්වයේ ශක්තිය ඊටම ඉහළින් ලබා දෙනවා. ඒක මේ විහාරස්ථානයේ ලොකු ශක්තියක් වෙනවා. ඉතින් ඒ ශක්තියෙන් තමයි මේ ස්වාමීන් වහන්සේලා මේ නොයෙක් ආකාරයේ ආගමික කටයුතු සිදු කරන්නේ. විශේෂයෙන්ම අද මේ පින්කම සිදු කරන්නේ මේ වසර 26කට කලින් මියගිය තමන්ගේ ආදරණීය මෑණියන් එක්ටොරින් විජේවීර මාතාවට පුණ්‍යානුමෝදනා කරන්නට. ඉතින් විශේෂයෙන්ම අම්ම කෙනෙකුගේ තියෙන වැදගත්කම මේ පින්තුන් හැම දෙනෙක්ම බොහොමත්ම හොඳින් දන්නවා. විශේෂයෙන් මේ අවුරුදු 60කට 70කට කලින් ලංකාවේ මේ වගේ පහසුකම් නැති වෙච්ච කාලෙක ඔබ වගේ දරුවෝ 7 දෙනෙක්, 9 දෙනෙක්, 10 දෙනෙක් හදාගත්ත යුතු ගැන ඇතැම් වෙලෙ හිතනකොට ඒක මහ ලොකු ඉස්ම කර්ම වැඩක්. ඉතින් දැන් වගේ වතුර කරන් ඇරෙනකොටම වතුර, උණු වතුර, සීතල වතුර එහෙම තිබ්බ කාර්යයක් නෙවෙයි කාලේ නේද? ඇතැම් දෙකින් වතුර ඇදගෙන, පේසන් වල දාලා රෙදි පෙරදි හොදගෙන, ඇතැම් විට සාමාන්‍ය ලිපේ, දර ලිපේ ඒව කෑම බීම උයාගෙන, එහෙම තමයි ඔබට ඒ අම්මා සලකන්න දැත්තේ. ඉතින් අම්ම කෙනෙක් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ අයගේ තුල තිබිච්ච ගතිගුණ අපි හොඳට තේපත් කරගන්නට ඕන. ඉතින් බලන්න ඒ අම්මා ඔබ වෙනුවෙන් කොච්චර දෑතින් කෑම ගන්න නැද්ද? ඒ දෑතින් ඔබ වෙනුවෙන් කොච්චර රෙදි හොදන්න නැද්ද? ඒ දෙපයින් ඔබ වෙනුවෙන් කොච්චර නම් එහාට මෙහාට ඇවිදින්නේ නැද්ද? ඒ ඇවිදිච්ච දුර ප්‍රමාණයකට ගොරෝතින් හැතැම කීයක් විතර ඇද්ද නේද? ඉතින් අන්නේ වගේ ඒ අම්මගේ තිබිච්ච ගුණ හොඳට තේපත් කළ තමයි අපි පින්කම් කළ පින් අනුමෝදන් කරන්නේ. ඉතින් ඒ අම්ම තාත්තගෙන් ලැබිච්ච ඒ ශක්තියෙන් තමයි ඔබ මේ ලෝකයේ බොහෝ දුර ගමනක් ඇවිල්ලා විවිධ විදියේ සාර්ථකත්වයන් වලටපත් වෙලා දූ දරුවෝ හදාගෙන මේ ලෝකෙට සේවය කරන්නේ ඒ අම්ම තාත්තගෙන් ලැබුණු ඒ ශක්තිය. ඉතින් අන්නේ ශක්තිය අපි පරිහරණය කරන ගමන් ඒ අම්මලට තාත්තලට පින් වැඩෙන විදියට අපි මේ වගේ ජීවිත ගත කරන්නට ඕන. ඉතින් බුදුදහමේ හැටියට අපි අපේ මේ ආත්මභාවය අම්මට තාත්තට විතරක් නෙවෙයි අපි පින්කම් කරනකොට, අපි සිල්වන්ත වෙනකොට, අපි භාවනා කරනකොට අපේ සංසරගත ආත්මභාවද බොහෝ ජීවිතවලදී අපට අමල සාර්ථක වෙච්ච අය ඒ පින දැකලා සතුට වෙනවා. ඒ අත් පින් අනුමෝදන් වෙනවා. අන්න ඒ ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් පින්තුනේ මේ ධර්ම තුළ අපට පේන ප්‍රධානම ලක්ෂණය තමයි මේ ධර්මයේ කොයිතරම් දුරක් යන්නට පුළුවන්ද කියන එක තීරණය වෙන ප්‍රධානම කාරණේ තමයි සම්මා දිට්ඨිය කියන කාරණේ. Right understanding, right vision කියන කාරණේ. අන්නේ සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම ලැබෙන්න පමණට තමයි අපි අපේ ජීවිතය ධර්මට අනුව වඩාත්ම අර්ථවත් විදියට, වඩාත්ම බුද්ධිමත් විදියට අපි මෙහෙවන්නේ. සම්මා දිට්ඨිය දිනු කරන හේතුන කාරණා කිහිපයක් ධර්මයේ දේශනා කරනවා. සම්මා දිට්ඨියට අනුග්‍රහ ලබන්නට කොමක් කරන්න ඕනේ කියලා. ඒනි දේශනා කරනවා සුතානුග්‍රහිතාච හෝති. ශ්‍රොතවන්ත භාවයෙන් ධර්ම ශ්‍රවණේ සම්මා දිට්ඨියට උපකාරවන්ත බව ලබන්නට ඕන. ඒ වගේම සාකච්ඡානුග්‍රහිතාච හෝති කියලා කියනවා. ධර්ම සාකච්ඡාවෙන් ඒ සම්මා දිට්ඨිය දිනු කරන්නට ඕන. ඒ වගේම සීලානුග්‍රහිතාච හෝති. සිල්වන්ත භාවයෙන් සම්මා දිට්ඨිය ශක්තිමත් කරගන්නට ඕන. ඒ වගේම සමථානුග්‍රහිතාච හෝති. සමත භාවනාවෙන් ඒ සම්මා දිට්ඨිය තවත් දිනු කරගන්නට ඕන. ඒ වගේම දේශනා කරනවා විපස්සනානුග්‍රහිතාච හෝති. විපස්සනාවෙන් විදර්ශනා භාවනාවෙන් ඒ සම්මා දිට්ඨිය තවදුරටත් ශක්තිමත් කරගන්න ඕන කියලා. මෙන්න වගේ කරුණු පහක් තියෙනවා. ශ්‍රොතවන්ත භාවය, ධර්ම සාකච්ඡාව, සීලය, සමාධිය, විපස්සනා. එතකොට මෙන්න මේ කරුණු අපේ ජීවිතයට එකතු වෙන වෙන්න අපිට එකතකින් මේ ජීවිතය ගැන ලොකු සතුටක් ඇති වෙනවා. කොහොමද ඒ සතුට ඇති වෙන්නේ? එන්න එන්නම තමන් ජීවිතයේ ධහමට නැඹුරු වෙනවා, ධහමට සමීප වෙනවා. ධහමට සමීප වෙච්ච පමණට අපේ හිතේ තියෙන දැඩි ආශාව ටිකෙන් ටික අඩු වෙනවා. අනිත්‍ය ගැන තියෙන අමනාපකම් අඩු වෙනවා. ඒ වගේම අපේ තියෙන අවිද්‍යාව ටිකෙන් ටික අඩු වෙනවා. මේ තුලින් අපේ ජීවිතයේ එන්නම සතුට දිනන ආකාරය දැක ගන්නට පුළුවන්. ඒ වගේම පින්න තියෙන අනිත් පැත්තෙන් අපි මේ ජීවිතේ කොයි මොහොතක මරණයටපත් වුණත් අපේ ජීවිතයේ කිසිදු අවස්ථාවක බියක් සැකක් ඇති වෙන්නේ නැහැ. ඒ එකට හේතුව මේ ධර්මයේ තුලින්ම අපි ඊළඟට ලබන ආත්ම භාවයේ මීට වඩා ඊටාම ඉහළ තැනක අපි ලබා ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපේ ප්‍රාර්ථනාවන්ට අනුව අපේ සුභතිය අපි කැමැතිම තැනක ලබා ගන්නට අවස්ථාව තියෙනවා. මේක තමයි ධර්මයේ ලැබෙන ලොකුම අපට ලැබෙන ප්‍රතිලාභය. අපි නිවැරදි ලෙස මේ සම්මා දිට්ඨිය උපයෝගී කරගෙන ධහමට අනුව ජීවිතය ගත කළා නම් අපි ඊටාම කැමැතිම පරිසරයක ඉපදෙනවා. ඒ නිසා අපට ඒක බයක් නැහැ. දැන් ඔබ මේ විහාරස්ථානයට බොහොම කැමැත්තෙන් හිටියොත් ඔබ ධර්මයන් සමගම නම් ඉන්නේ. ඇතැමිට ඊළඟ ආත්ම භාවයේදී අපට මේ සමීපයේම ඉපදෙන්න අවස්ථාව ලැබෙනවා. ඇතැමිට මේ පන්සලටම සම්බන්ධ දායකයන්ගේවලම ඉපදෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා අපි ඉන්නවා දුරට යන්නේ නැහැ. අපි ධර්මයන් එක්ක ඉන්නවා නම් අන්නේ ධර්මයේ ආනිසංසය නිසාම අපි මේ ශරීරයෙන් පරණ වෙනකොට ඊට වඩා අලුත් ශරීරයකින් ඊටත් වඩා හොඳ තැනක අපට ධර්මයේ රකින්න පුළුවන් තැනක් අපි උපදිනවා. මෙන්න මේක තමයි ධර්මයේ ලැබෙන ලොකුම ආනිසංසය. ඒ වගේම පින්නතුනි අප ධහමත් එක්ක එකට සමාන්තරව ගත කරන ජීවිතයක් වඩපත් වෙනවා මේ ජීවිතේ. බුදුදහමේ නොයෙක් කරුණු දේශනා කළත් අවසාන වශයෙන් අපේ සාරධර්මය කියලා කියන්නේ සමතය සහ විපස්සනාව කියන කාරණා දෙක. සමත භාවනාව, මෛත්‍රී භාවනාව ඇතුළු කිසියම් සමත කමඨහනක් දවසට අපි කොච්චර පුහුණු කරනවාද කියන කාරණේ. අනිත් දේ තමයි විපස්සනාව නැත්තම් සතිපට්ඨානයි. සතිපට්ඨානය තුළ තමන්ගේ සිත කය නැත්තම් තමන්ගේ කය, වේදනා, චිත්ත ධර්ම කියන මෙන්න මේ කරුණු හතර තුළ උපරිම ලෙස සිහියෙන් වාසය කිරීම. මෙන්න මේ සිහියෙන් වාසය කරනවා කියන්නේ සතිය කියන්නේ අප්‍රමාදී බව කියලා දේශනා කළා. මේක තමයි වේගයෙන්ම කෙලෙස් තවන මාර්ගයට බැසගත්තා කියන මාර්ගය. ක්‍රමය. එතකොට සතිපට්ඨානය තුළට යාවා කියන්නේ පිළිතුරුනි අපි අභ්‍යන්තර වාසයෙන් ලොකු වේගවත් ගමනක යන්නේ. අන්නේ වේගවත් ගමනට අපි බැසගත්තු ගමන් අපේ තියෙන ලක්ෂණය තමයි අපි බාහිරින් කරන කටයුතු වල වේගවත් බව ටිකක් අඩු වෙනවා. උදාහරණයක් ඇටියට අපි වේගෙන් යන කෝච්චියකට නැඟුවදී කෝච්චිය වේගෙන් යනවා. එතකොට කෝච්චිය වේගෙන් යනකොට අපේ කෝච්චියේ නිදාගත්තත් එකයි, හෙමින් ඇවිද්දත් එකයි, හයියෙන් ගියත් එකයි, කෝච්චිය වේගෙන් යනවා. ගැටලුවක් නෑ. අන්නේ වගේ තමයි පිළිතුරේ ධර්මයේ පිළිපදිනක අපි හරි සම්මා දිට්ඨියකින් ධර්මයට පිවිසෙන පස්සේ අපි අභ්‍යන්තරයේ ලොකු වේගවත් ආධ්‍යාත්මික ගමනක් අපි යෙදෙනවා. අන්නේ ගමන යෙදෙනකොට අර බාහිර කියන කලබල ගැටි අඩු වෙනවා. ඇයි ඇතුලේ තමන් ලොකු මානසික ආධ්‍යාත්මික ගමනකම යන්නේ. අන්නේ මේ ඉන්න කෙනා දෙමිට බාහිරට පෙන්නේ කියන්නේ සාමාන්‍ය වැඩක් කරන කෙනෙක් වගේ. ඇදැමිට අදුබදු ගානවා, වත්ති පිටේ වැඩ කරනවා වගේ තමයි පේන්නේ. නමුත් ඒ අභ්‍යන්තරයේ ලොකු වේගවත් ගමනකයි දෙන්නේ. මෙන්න මේක තමයි දෙන්නුතුනි අපේ ජීවිතවල මේ ධර්මයෙන් ලැබෙන දුකමාන සංසය. එනිසා අවසාන වශයෙන් දෙන්නුතුනි අපේ ජීවිතේ කල්පනා කරලා බලන්න ඕන. අපි විපත් වෙන්න අපි ධර්ම තුලින් අපේ ජීවිත කොයිතරම් දුරට පෝෂණය වෙනවද කියන කාරණේ. අන්න ඒකේ ප්‍රධාන සලකුණ තමයි සතිපට්ඨානය කියන කාරණේ. අන්නේ සතිපට්ඨානය වැඩෙනකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර රීතිපාද, පංචේන්ද්‍රිය, පංචබල, සත්බොධ්‍යංග, ආරසණික මාර්ග කියන මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම තමන්ගේ ජීවිතය තුළ ලස්සනට වැඩෙන ගන්නවා. පිළිතුරු මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම 38 තමයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ සංසාරේ නැමැති මහා සාගරයේ පීනල ගිහිල්ලා ඒ සාගරයේ පතුලෙන් ගොඩනගත්තු මහා අනර්ග වස්තුන් 37 තමයි මේ බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ඒ නිසා පිළිතුරු අපට මේ ජීවිතය තුළ ලැබෙන වටිනාම දේ මේ සම්බුදු ශාසනය. අනේ සම්බුදු ශාස්ත්‍රය තුළ අපට ලැබිච්ච වටිනාම දේවල් ටික තමයි මෙන්න මේ බෝධිපාක්ෂික ධර්මයන් කියලා කියන්නේ. ඒ සියල්ලක්ම කේන්ද්‍ර වෙලා තියෙන්නේ පදනම් වෙලා තියෙන්නේ සතිපට්ඨානය කියන කාරණේ මත. ඒ සතිපට්ඨානය පදනම් වෙලා තියෙන්නේ සම්මා දිට්ඨිය කියන කාරණේ මත. මොකද සම්මා දිට්ඨිය කියලා කියන්නේ අපේ ඇසට රූපයක් පේනකොට අපි ඒ රූපය තුළ බැසගෙනද ඉන්නේ? බැසගෙන ඉන්නව නම් අපි දුක්ඛ සමුදය තුළ ඉන්නේ. ඒ කියන්නේ රූපේට අනුව ජරා මරණ ස්පර්ශ කරනවා. අන්නේ දකින රූපේ නිරෝධ වෙච්ච රූපයක් කියලා අපි දකිනවා නම් ඒ අපි ඉන්නේ දුක්ඛ නිරෝධය තුළ, නිරෝධ සත්‍ය තුළ. ඒ නිසා අප නිතර නිතරම අපි ගැනම විමසන බලන්න ඕන. අපි ඉන්නේ දුක්ඛ සමුදය සත්‍ය තුළද, දුක්ඛ නිරෝධ සත්‍ය තුළද කියන කාරණේ. දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන අර කටේ සංපාද සැකලෙක අපි. දුක නිරෝධ සත්‍ය තුල කියලා කියන්නේ අවිජ්ජායත් වේවා අසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මෙන්න මේ දුක නිදහසන දුක නිරෝධාර සත්‍ය තුල. එනිසා දෙනුතනේ මෙන්න මෙතනින් තමයි අපි ධර්මයේ කේන්ද්‍ර ස්ථානය ධහමෙන් කොයි පැත්තට යනවාද කියන එක තීරණය වෙන මනසන්දිය පොඩපත්ටි. ඉතින් අපේ දෛනික ජීවිතයේ සිදෙන් දරන මේ සියලුම පින්කම් වලින් කුසල කර්ම වලින් ඔබ මේ ස්වාමීන් වහන්සේලා දෙන අනුග්‍රහයන් වලින් මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ධර්මයට සමීප වීම. ඉතින් මේ පිළිතුරු බොහොම මහන්සියෙන් ඉගෙන කියාගෙන බොහොම ධාර්මිකව මහන්සියෙන් හරියම කරන ධනය ඊටාම මෛත්‍රියෙන් ශාසනය කෙරෙහි හැඟීමෙන් තමන්ගේ ගුණය ඉහෙලීම ප්‍රකට කරමින් තමන්ට දෙන්න පුළුවන් කියලාම ආකාරයෙන් ඔබ දාණය ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පරිත්‍යාග කරනවා. අන්නේ දාණය ඔබ ස්වාමීන් වහන්සේට පූජා කරනකොට භික්ෂුන් වහන්සේ හැටියට අපේ යුතුකම තමයි ධර්මයෙන් දෙන්න පුළුවන් කියලාම දේ ඔබට ප්‍රදානය කිරීම. ඉතින් මම හිතන්නේ මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ඒ කටයුත්ත තමන්ට පුළුවන් උපරිම ශක්තියෙන් සිදු කරනවා. ඉතින් ඔබ හුඟක් වාසනාවන්තයි මේ ඔබේ විහාරස්ථානයක් ලැබලා මේ ස්වාමීන් වහන්සේලා සිදු කරන මේ ධර්ම ප්‍රචාර කටයුතු වලට ඔබට දක්වන්න පුළුවන් දායකත්වය ලබා දීමට අවස්ථාව ලැබීම ඔබේ ජීවිත ලොකු භාගයක් කොට සලකන්නට. ඉතින් පසුගිය කාලයේ පුරාම මේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන අපට පුළුවන්කම ලැබුණා මේ සත්‍යධර්මයේ ලෝකෙට ගෙන යන්නට කිසියම් දේ මෙහෙවරක් සිදු කරන්නට. ඉතින් ඒ සියලුම පින්කම් වලට ඔබේ දැතුනොත් අනුග්‍රහ දැක්වුවා කියලා ඔබ හොඟක් සතුටට පත් වන්න. ඉතින් ඒ සියලු පින් ඒ ආදරින් දෙමව්පියන්ට අපි අනුමෝදන් කරමු. විශේෂයෙන් අද සිහිපත් කරන ඒ ආදරණීය මෑණියන් වසර 26කට කලින් මිය ගිය ඒ විජේවීර මාතාව ඩොරින් මාතාව, ඒ වගේම වසර 18කට කලින් මිය ගිය සෝමසිරි විජේවීර පියතුමා, ඒ වගේම අනුර විජේවීර සහෝදරයා, ඒ වගේම අපේ චන්ද්‍රාත්ගේ නමින් මිය ගිය ආදරණීය සහෝදරිය ඒ සොමනාවතී මහත්මිය ශ්‍රී ලංකාවේදී මිය ගියා. ඉතින් මේ සිදු කරන සියලුම පින්කම් චන්ද්‍රාත්ගේ තමන්ගේ ආදරණීය සහෝදරියට ඥාතීන්ට අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සියලුම ඥාතීන් සිහිපත් කරමු. මේ පිණින් සුවපත් විය හැකි යම් තාක් ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාතීහුද විශේෂයෙන්ම අපේ අජිත් මහත්මා නමින් මිය ගිය ආදරණීය දෙමව්පියන් සහෝදරයන් ඇතුළු යම් තාක් ඥාතීන් පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ සියලු ඥාතීහුද මේ පින දැක සුවපත් වෙත්වා. මේ පිණින් සුවපත් විය හැකි යම් තාක් සත්වේ විශේෂ කොටන වූ වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා. අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඉදිරියට ඇවිල්ලා දැන් වැඩලා පුණ්‍ය අනුමෝදනා කරමු. හොඳයි, ඒ ඔබ නමින් මියගිය ඥාතීන් හොඳට මේ අවස්ථාවේදී සිහිපත් කරගන්න. ආදරණීය අම්මා තාත්තා ඇතුළු ඒ සියලුම ඥාතීන්ද විශේෂයෙන් අපේ චන්ද්‍රක්ක නමින් මියගිය ඒ සුමනාවතී මාතාව ඒ සහෝදරිය ඇතුළු සියලු ඥාතී හෝ මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි දැන් වැඩමින් ගාථාව කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාත. ඉදම්මේ ඥාතීනම් හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාත. යතා වාරේ වහා පුරා පරිපූර්ණේ සාගරම් නේව මේවයිතෝ නින්නම් පේතානම් උපකප්පති උන්නමේ උදකං වට්ටම් යතා නින්නම් ඒවමේවයිතෝ දින්නම් පේතානම් උපකප්පති. එරස් කරගත් මේ සියලු කුසල දහම් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව අජිත් මහත්මා, මල්ලි නෝනා, චින්ත නෝනා, ඒ වගේම මානෙල් නෝනා, පුෂ්ප නෝනා ඇතුළු, චුටි නෝනා ඇතුළු, චන්ද්‍රක් ඇතුළු මේ හැම දෙනාම සිදු කරන සියලු දෙහැම කටයුතු, ඒ වෘත්තීය කටයුතු, සමාජ සේවා කටයුතු ආදී සියලකම සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා කියන කතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාචයම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තෝ සම්බ සම්පත්ති සෙන්දයා. එත්තාවතාචයම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තෝ සම්බ සම්පත්ති සෙන්දයා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තෝ සම්බ සම්පත්ති සෙන්දයා. හොඳයි, පින්තුනි බොහොමත්ම සතුටට පත් වන්න. අද දින සිදු කරන්න බලාපොරොත්තු වූ සංසතු දානමය පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් දානෝපකරණ බොහොමයක් සකස් කරගෙන ඇවිදිලා ලොකු දානයක් අදත් පූජා කළේ. ඉතින් බොහෝ දෙනෙක්ගේ සහභාගීත්ව අනුග්‍රහයත්ව නිසායි මේ පින්කම ලස්සනට සිදු කරන්න ලැබුණේ. ඒ නිසා සුසංසතය ඇතුළු මේ හැමදෙනා මේ සඳහා සක්‍රියව දායක වුණා. ඒ නිසායි හැමදෙනාටම අපි මේ පින්ක වගේ අනුමෝදන් කරමු. ස්වාමීන් වහන්සේලා උදෙසා දානය පූජා කිරීමෙන්, සම්බුද්ධ පූජා පැවැත්වීමෙන්, පංචශීලයේ සමාදන් වීමෙන්, දෙවියන් ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු කුසල් දහම්වල බලයෙන් පින තුන හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සලසේවා. වඩ වඩාත්ම මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළ දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියාන් සිදුකරන්නට සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ කුසලයන් සම්පූර්ණ කරන්නට මේ සියලු පින්කම් ඔබට ආශිර්වාදයක් වෙනස හේතු වේවා. සතර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලෙස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ.